මුනි සඳු කෙරෙම් පිණිපා නුවන බල ගලපා සතර සස් පිළි සමුපා දැක මුළු ලොවට පා සනසූ මුනි සඳු කෙරම් පිණිපා දහමෙහි පොදු සොබා ලකුණු දැනගත් සුලබා නුවන දැරූ දුලබා තිලවඳුරු බිඳි එළිය සසොබා ලෝ තතුද නෙකයුරු කඳා යතනතුරු දැරු දැකුම් යුත් විසිතුරු ලොවට සරණයි ඔබ තිලෝගුරු සතට කරුණාවෙනි අම සැපත දුන් සාමිනි මගේ බුදු පියාණෙනි ලොවට සෙත්වේ ඔබ නාමෙනි අතිපූජනීය මාතර සිරි ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් රචිත සත් වගට සෙත්වේවා නම් පැදිපෙලෙන් උපුටා ගන්නා ලදී. අභිනන්දන සම්භාවනීය පැවිදි උතුමන් කීප නමකගේ සන්දේශ. යංචේ විඤ්ඤූ පසංසන්ති අනුවිච්ච සුවේ සුවේ අච්චිත්ත වුත්තිං මේධාවින් පඤ්ඤා සීල සමාහිතං නෙක්ඛං ජමේක නදසේව කෝතං නින්දි තුම රහති දේවාපි නං පසං සම්ති බ්‍රහ්මෝ නාපි පසංසිතෝ ධම්මපද 229 230 ගාථා සිංහල තේරුම ඉදින් නුවණැත්තෝ සිදුරු රහිත පැවතුම් ඇති විදසුන් නුවණින් යුත් ප්‍රඥාවෙන් හා සීලෙන් සමාහිත යමකු හට දිනපතා කරුණු විමසා දන ප්‍රශංසා කරද්ද දඹරන් කඳක් බඳු ඔහුට නින්දා කිරීමට කවරෙක් නම් සුදුසු වේද දෙවියෝද ඔහු පසසත් බ්‍රහ්මයා විසින්ද හේ පසසනා ලද්දේය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ප්‍රථම සභාපති සබරගමු අමරපුර සිරි සද්දම්ම වංශ රාස්සගල විහාර පාර්ෂව නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්ති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මාහිමිපාණන් වහන්සේ විසිනි. පළමුවන රාජසිංහ රජු විසින් කරන ලද ශාසන විලෝපයෙන් ටික කලකට පසු වැලිවිට සරණංකර මාහිමිපාණන්ගේ මහදූත්සාහයෙන් සියමෙන් තේරවාදී භික්ෂූන් මෙරටට ගෙන්වා යළිත් ශාසනය ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. එයින් ටික කලකට පසු අඹගහ පිටියේ ඥානවිබල මහා හිමිපාණන් ආදී කීප නමක් උතුරු බුරුමයට ගොස් උපසපුව ලබා අවුත් මෙරට සසුන් වැඩීමෙහි නිරත වූහ. ස්වල්ප කලකින් ශාසන අර්බුද පහළවන්නට ලකුණු ඇති වූයෙන් අඹගහවත්තේ හිමිපාණෝ දකුණු බුරුමයට එනම් රාමඤ්ඤ රටට වැඩ උපසපුව ලබා පෙරලා වැඩ මේ රට සස්න හොබවන්නට ගත්හ. උන්වහන්සේගේ සිසු පරපුර රාමඤ්ඤ නිකාය නමින් අද ප්‍රකටය. ඉතුරු දෙනිකායේ භික්ෂූන් තරමටම රාමඤ්ඤ නිකායේ භික්ෂූහු වැඩි දෙනා අලුත් පන්නයට නොහැරුණහ. තවම ස්වනිකායේ ආදි කතෘන් වහන්සේගේ අනුශාසනා අනුව පිළිවෙත් පිරීමෙහි ලැදිව යෙදෙති. දේශපාලන පොරපිටියට ඉතිරි දෙනිකායේ භික්ෂූන් වැඩි දෙනා බැස භික්ෂු ගෞරවය කෙලෙසෙන පරිදි ක්‍රියා කළ නමුත් අතරින් පතර දෙතුන් දෙනෙකුන් හැර වැඩි දෙනෙක් රාමඤ්ඤ නිකායක භික්ෂූහු ඒ අතට නොඇදුනහ. අන්දෙනිකායේ භික්ෂූන්ට වඩා තවම රාමඤ්ඤ නිකායක භික්ෂූහු වැඩි දෙනෙක් ප්‍රතිපත්ති ගරුකයෝයයි මාගේ පිළිගැනීමයි. ඔවුන් අතුරෙනුත් ආරණ්‍යක වූද භාවනා මධ්‍යස්ථානවල රැඳී සිටින්නා වූද භික්ෂූන්හු අතිශයෙන් තපෝරුද්ධ හා සෙසු හැම භික්ෂූන්ටම ආදර්ශය. මෙකී සියලු පැවිදි උතුමන් අතුරෙහි විශේෂෙන් කැපී පෙනෙන උතුමෙකි නොබෝධා අපවත්වී වදාළ මාතර ඥානාරාම හිමිපාණෝ. උන්වහන්සේගේ ඉල්ලීම පරිදි මමද මීතිරිගල නිස්සරණ වනයෙහි දෙසුමකට පැමිණියමි. එහි තතු විමසා බලා අතිශයෙන් පැහැදුනෙමි. නිතර ළඟ ඇසුරක් නොවුවත් උන්වහන්සේ ඇසුරු කරන්නන් මගින් සියලු තතු හොඳින් දනිමි. මෑතක මෙරට වැඩහුන් ගුණවෘද්ධ තපෝවෘද්ධ මහතෙරුන් අතර උන්වහන්සේ අග්‍රම ස්ථානය ගෙන සිටියයි මගේ හැඟීමයි. අද මේ හෙළ දිවෙහි දානා මධ්‍යස්ථාන බොහෝ තැන ඇත. ඒ අතින් සස්නෙහි දියුණුවක් පෙනේ. භාවනායෝගී ගිහි පැවිදි පිරිසද වසක් පාසා ගණනින් නැගෙත්. එය සුබ ලක්ෂණයකි. මේ යෝගාවචරයන් අතර මාර්ගඵල ලාභීන්ද ඇතැයි සිතමි. අපවත් වූ ඥානාරාම හිමියන් ගැන මා සලකනුවේ අනාගාමී ඵලයට පැමිණි කෙනෙකු හැටියටය. මාහිමි දිනපොතෙන් ස්ථාන රැකීමේ අදහස් මා තුළ නොවැඩේවා. පුද්ගලයන්ගේ අධ්‍යාත්ම දියුණුවට මාගෙන් උපකාර ලැබේවා. මා කෙරෙන් නිකුත්වන හුස්ම ටිකද අනුන්ගේ අධ්‍යාත්ම දියුණුවට උපකාර වේවා. පිරිසේ දියුණුව අධ්‍යාත්ම දියුණුවයි. මේ දියුණුව නොසැලසෙතොත් මා මෙහි වසන්නේ කුමකටද? මේ ස්ථානය කුමකටද? මේ උපස්ථාන කුමකටද? 1978 අප්‍රේල් 6. කෙලෙස් බර ලොකුම බරය. දස අකුශලයන්ගේ සිත වෙන්වීමේදී සිතේ පහළවන්නේ ලොකු සංසිධීමකි. කයටද එය දැනෙයි. නීවරණයෙන් ඉවත් වූ සිත තව කොතෙක් ශාන්තද? කෙලෙස් මුළුල්ලෙන්ම ඉවත් වූ සිත නියම ශාන්තය. 1982 පෙබරවාරි 17 දින. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අමරපුර ශ්‍රී ධම්මරක්ෂිත නිකායේ මහානායක විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත සම්මාන සාහිත්‍ය ශූරී මහෝපාද්‍ය ආචාර්ය සම්මාන අතිපූජ්‍ය මඩියේ ශ්‍රී පඤ්ඤාසිංහ මාහිමිපාණන් වහන්සේ විසිනි. පූජ්‍යපාද පණ්ඩිත මාතර ඥානාරාම මාහිමියන් වහන්සේ දුර්ලභ ගණයේ පුරුෂෝත්තමයෙකි. මෙකල පුරුෂ ශබ්දයේ බහුල වශයෙන් යොදන්නේ ගිහි පිරිමින් සඳහා බැවින් උතුම් භික්ෂුන් වහන්සේ නමකට යෙදුවේ කවර හේඳයි අසන්නට ඉඩ ඇත. නමෝතේ පුරිසුත්තම යයි බුදුරජාණන් වහන්සේට යොදා ඇති බැවින් වරදක් නොවනු ඇත. පණ්ඩිත මාතර ඥානාරාම මාහිමියන් වහන්සේට ගෞරවයක්ම වනු ඇත. පූජ්‍යපාද ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුරුෂෝත්තම නමක් වශයෙන් හැඳින්වීමට බුද්ධ වචන දෙකක් උපයෝගී කරගනිමි. භික්ඛු භික්ඛවේ වියත්තා විනීතෝ විසාරදෝ බහුස්සුතෝ ධම්මදරෝ ධම්මානු ධම්ම පටිපන්නෝ සංඝං සෝබේති යන බුද්ධ වචනය අනුව ඥානාරාම මාහිමියන් වහන්සේ බුද්ධිමත් කාවිසි මුනි එනම් කය වචන සිත තුන්දොර සංවර කුද්ද නූ කුදු එනම් කුඩ කුඩා අනුකුඩා සිකපදත් මැනවින් රැකි හෙළ මගද සකු තෙබස් දැනුමෙන් පිරිපුන් තෙවලා දහම් දැරි දහම් අනුදමෙහි පිළිපන් යන සංඝ ගුණයෙන් පිරිපුන් හෙයින් සංඝ සෝබන නම් වූහ. එහෙයින් උන්වහන්සේ පුරුෂෝත්තම වූහ. බහුසුතං ධම්මදරං සප්පඤ්ඤං බුද්ධ ශාවකං නෙක්ඛං ජමෙක්ක නදසේස්ව කෝතං නින්දිතුම රහති දේවාපි නං පසංසන්ති බ්‍රාහ්මුනාපි පසංසිතෝති. බහුසුත වූ ශ්‍රුත ධර්මයන්ට ආධාර වූ සුප්‍රඥ වූ ජාම් බොනද ස්වර්ණ නිෂ්කයක් එනම් දමරන් කඳක් බඳු වූ ඒ බුද්ධ ශ්‍රාවකයා නිගන්නට කවරෙක් නම් අරහ වේද? දෙවියෝ පවා ඔහු පසසත්. බ්‍රහ්මයා විසිනිදු පසස්නා ලද්දේය. එහි ඥානාරාම මාහිමියන් වහන්සේ දෙවියන් බමුන් විසින් පසසනා ලද පුරුෂෝත්තමයකි. පූජ්‍යපාද ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සිල්වත්කමින් උගත්කමින් ගුණවත්කමින් සම්බුදු සසුන බැබල වූ සැදැහැවත් ජනතාවගේ මුදුන් මල්කඩ සේ වැජබුණු විශාල පිරිසකට කමටහන් දෙමින් නිවන් මඟ පෙන් වූ පුරුෂෝත්තමයකි. බොහෝ කාලයක් භාවනායෝගී වාසය කළ ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ තම පුණ්‍යවන්ත ජීවිතයෙන් පූර්ණ ප්‍රයෝජනය ගත් සංඝ සෝභන මහතෙර නමකි. උන්වහන්සේ අජරාමර නිවන් සුවයෙන් සැනසෙත්වා. මාහිමි දිනපොතෙන් 1963 මාර්තු 3. තමා දන්නා තරම් හොඳ දේ අනුන් හටද දීමට සත්පුරුෂය උත්සාහ ගනිති. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහානායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය පොත්තේවල සිරි පඤ්ඤාසාර මාහිමිපාණන් වහන්සේ විසිනි. පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ ශාසනයම අඳුරු වෙමින් පවතින යුගයක එහි දීප්තිය හැකි පමණකින් නංවාලමින් අඩසිය වසක් දූතාංග ධාරීව ආරණ්‍ය සේනාසනවල වැඩ සිටි අතිපූජ්‍ය පණ්ඩිත මාතර සිරි ඥානාරාම මහෝපාද්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ළඟින් ඇසුරු කිරීමේ වාග්ය මට අහිමි වූ නමුත් උන්වහන්සේගේ සිල් සුවඳ ගුණ සුවඳ ද ඔස්සේ කීපවරක්ම උන්වහන්සේ සොයා යන්නට සිදුවිය. ඒ අවස්ථාවවලදී සුපරිසුද්ධ යෝගාවචර ජීවිතයකින් අතිශයම තෘප්තිමත්ව ආශ්‍රිතයන් සමත විදර්ශනා භාවනා මාර්ගයන්හි ශාසනය දායාවෙන් හික්මවන අයුරු මට ප්‍රත්‍යක්ෂව දැකගත හැකි විය. සන්තින්ද්‍රියා සන්ත මානසා ආදී මාගදී ගීපෙලින් හැඳින්වෙන පූර්ණ ශ්‍රමණ ආකල්පයට උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ සංකේතයක් ලෙසින් මාදුටුවේ. උන්වහන්සේගේ අභ්‍යන්තරෙහි පිරී ඇති දැඩි දයාව, කරුණාව, මෛත්‍රිය ආදී සද්ගුණයන් මුහුණෙන්ද වචනයෙන්ද ඉතිරි යන බවක් පෙනුනි. උන්වහන්සේ දැකීමත් උන්වහන්සේ හා කෙරණු පිළිසඳරත් මාලත් ආත්මලාභයක් වශයෙනි පෙනෙන්නේ. අතිපූජ රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අපරිමිත ශාසන දයාවෙන් අරඹන ලද ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම භික්ෂු ආයතනයෙහි ප්‍රධානාචාර්ය ධූරය භාරගත් මේ මහෝපාද්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මීත්‍රිකර නිස්සරණ තපෝවනයෙහි දිගු කලක් වැඩවෙසමින් දේශීය විදේශීය යෝගාවචරයන්ට ආදර්ශයෙන්ද මාර්ගෝපදේශකත්වයෙන්ද අනූපම ශාසනික සේවයක් කළහ. සප්ත විසුද්ධිය හා විදර්ශනා ඥාන ආදී ධර්ම ග්‍රන්ථ රාශියක් පළකර වූ මුන්වහන්සේගෙන් යෝගාවචරයන්ට මෙන්ම පොදුවේ බුද්ධ ශාසනයටම සිදු වූයේ ඉමහත් ලාභයකි. ඒ පොත්පත්වල ධ්‍යාන මාර්ගඵල ආදියට සම්බන්ධ සමහර කොටස් හදාරන විට හිතෙන්නේ උන්වහන්සේ ඒ කරුණු ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ප්‍රකාශ කරන බවයි. උන්වහන්සේගේ මේ ආදර්ශවත් ප්‍රතිපත්තිකාමී ආරණ්‍යක භික්ෂු ජීවිතයෙන් සිදුවන උදාර ශාසනික සේවයේ අගය කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභාව විසින් කලකට පෙර උන්වහන්සේට මහෝපාද්‍ය පදවියක් පිරිනැමීමෙන් ගෞරව කරන ලදී. ත්‍රිපිටක ධර්මයෙහි හසල බුද්ධියකින් පිරිපුන් අනිකුත් භාෂා ශාස්ත්‍ර පිළිබඳවද බහුශ්‍රද තත්වයක් පළ කළ සුවිශේෂ ප්‍රඥා පාඨවයකින් සංඝයා අතර බැබළුණු දබරන් කඳක්සේ අගේ කොට රැකගත යුතු වූ මිනිසුන්ගේ පමණක් නොව දෙව්බබුන්ගේ පවා භක්ති පූජාවට යෝග්‍ය වූ මුන්වහන්සේ මෙලොව පූර්ණ වයස් සීමාව වැඩ සිට සාංසාරික ස්වභාවය පළ කරවමින් 1982 අප්‍රේල් 30 දින අපවත් වූසේක. උන්වහන්සේ තුළ වූ ඒ මහාර්ග ගුණ සමුදාය සිහිකරනු පිණිස උන්වහන්සේගේ ගුණ සුවඳින් සැනසුණු ගිහි පැවිදි දෙපක්ෂය ගුණානුස්මරණ කලාපයක් ප්‍රකාශයට පත්කරවීමට ක්‍රියා කරන බව දැනගන්නට ලැබී මා අතිශයෙන් ප්‍රීතියට පත් වූ බව මෙයින් ප්‍රකාශ කරන අතර අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ලැබේවායිද පතමි. මාහිමි දිනපොතෙන් 1968 හයවන මස හතර වෙන දින භාවනාවට අවියක් ආව අවශ්‍යක දේ සම්පූර්ණ නැති නිසා භාවනාව කල් දමන මිනිසාට කවදාවත් සම්පූර්ණ කරගත නොහැකිව හිස් අතින් මැරෙන්නට සිදුවනවා ඇති. 1978 ඔක්තෝබර් මස 6 වන දින ධර්මයේ බලය පතමි. මම ධර්මය රකිමි. ධර්මයේ මාසිත රකීවා. බැඳුම් බිඳේවා. බැඳුම් නිසා සිත් තැවුල් නොවේවා. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අනුනායක රාජකීය පඬිත අතිපූජ්‍ය බටුවිට ශ්‍රී නන්දාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. එදා මීත්‍රිගල නිස්සාරණ මනසෙනසුනේහිදී අතිපූජ්‍ය පඬිත මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය හිමිපාණන් වහන්සේ දැකීමෙන් බුදුන් දවස චූල සුභද්‍රාව තම මයිලනුවන්ට තම කුලදෙවි බුදු සව් සංගරුවන් හඳුන්වමින් සන්තින්ද්‍රියෝ සන්ත මානසා සන්තං තේසං ගතං ටිතං ඔක්කිත්ත චක්කෝ මීති බාණී මිත බාණී තාදිසා සමනා මම ඊ මාගේ බුදුසව් ඒ ශ්‍රමණ වහන්සේලා සාන්ත ඉඳුරන් ඇත්තෝය සාන්ත සිත් ඇත්තෝය උන්වහන්සේලාගේ ගමන් බිමන් සාන්තය යටහෙළු ඇස් ඇත්තෝය සුදුසු පමණට කතා කරන්නෝය මාගේ ඒ ශ්‍රමණ වහන්සේලා එබඳු ගති පැවතුම් ඇත්තෝය යයි ගුණවැණු මහසඟරුවන දිටිමි. ඒ මාහිමියන්ගේ සොබාසිරිය එබඳු වූ හෙයිනි. පසුව පැවති පිළිසඳර පැවතුම් ආදියෙන්ද ප්‍රකට වූ පරිදි වියත් විනීත විශාරද ධර්මදර බහුශ්‍රුත ධර්මානුධම්ම ප්‍රතිපන්න සංඝසෝපන සෝබන ගුණෝපේත සුප්‍රතිපන්තාදී සුපටිපන්නාදී ආර්ය සංඝ ගුණාංග සංගත බෙබඳු මාහිමි නමකගේ දර්ශනය හා ආශ්‍රය මොහතකවත් ලැබීම ඉතාමත් භාග්‍යකි. මිහිදු මාහිමියන් ලක්දිව පිහිටුවා වදාළ සම්බුදු සසුන පරසතුරු උපද්‍රවයෙන් පිරිහීමට පත් වූ අවස්ථාවන්හි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න රාජාදී උත්තමයන් විසින් පුනරුත්ථාපනය කරන ලදී. එහෙත් 2500 බුද්ධ ජයන්ති සමයේ මේ රාජ්‍ය ඇතුළු ගිහි පැවිදි දෙපසින්ම පුද පෙළහර ආදිය විනා අභ්‍යන්තර පාරිශුද්ධිය සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ආරම්භ නොවීය. එහෙයින් දේශන ලේඛන ජනමාධ්‍යන්ගේ උද්ඝෝෂණයක් ඇති කළ පූජ්‍ය පඬිත කඩවැද්දුවේ ජිනවංශ මහාස්ථවීරයන් වහන්සේ එයින් පිබිදුණු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මහජනයාගේ උනන්දුවෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කිරීමට ක්‍රියා කිරීමේදී එයින් නියම ශාසනික සේවයක් සිදු කිරීමට නම් ප්‍රබල මහා ස්ථවීරයන් වහන්සේ නමකගේ ප්‍රධානත්වය අවශ්‍ය බව වැටහි සොයා බැලූහ. භාග්‍යකි. ඉජං සත්ති සද්ධාවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා. සැදැහැතියන්ගේ චිත්තාභිලාෂය සමෘද්ධවේ. පිරිසිදු හෙයිනැයි වදාළ පරිදි එයට යෝග්‍ය සර්වාංග සම්පූර්ණ වූ කෘතාභි නීහාර ඇති මහා ස්වාමීන් වහන්සේ නමක් ගැන සිහිවිය. එනම් පූජ්‍ය පඬිත මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ සියලු අධ්‍යාපන කටයුතු නිමවා දේවගොඩ සිරි විජයාරාමාධිපතිව විවේකීව වැඩ සිටියහ. ජිනවංශ මාහිමිපාණෝ නොපමාව එහි වැඩමකොට සියලු තතු පහදා ඒ උදාර ශාසන සේවයට උපස්තම්භක වනසේ ආරාධනා කළහ. මුලදී එබඳු වග්ගීම් දැරීමට අපහසු බව කිවද පසුව කැමැති වූයෙන් එහි ප්‍රධානාචාර්ය ධූරයේ උන්වහන්සේට පිරිනමා තවත් තමන් වහන්සේ අනුශාසක ධූරයේ බාරගත්හ. අනන්ත සංසාරයෙහි මුහුකුරා ගිය පුණ්‍ය වාසනා ඇති කෘත්‍යාධිකාරී මුන්වහන්සේලා තමන් සතු මුළු සේසතම හැරපියා අභිනිෂ්ක්‍රමණයෙන් මේ උදාර ශාසන සේවයට කැප වූහ. මෙහි කතා නායක අතිපූජ්‍ය පඬිත මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍යයන් වහන්සේ මීතිරිගර නිස්සරණ වන සෙනසුනෙහි වැඩවැසමින් යෝගීවරයන් ධර්ම පරියත්ති විනය පටිපත්ති මාර්ගයන්හි මැනවින් පුහුණු කරවා, විශේෂයෙන් සමත විපස්සනා එනම් පටිවේද මාර්ගයන්හිද අභ්‍යාස අනුව පුහුණු කිරීමෙන් ප්‍රධාන කර්මස්ථානාචාර්ය භාවය දිවිහිම් කොට සාර්ථක කොට වදාළහ. උන්වහන්සේ විසින් රචනා කරන ලද විදර්ශනා භාවනා උපදේශක ග්‍රන්ථයන්හි සුකුම පරමාර්ථ ධර්ම පහදා ඇති සේ සැලකීමේදී ඒ පිළිබඳ අවබෝධයෙන් ඒවා තෝරා ඇති බව නොහැගේද? මෙසේ ත්‍රිවිධ ශාසනය සදේවක ලෝකයාගේ ස්වර්ග මෝක්ෂ සුඛ සංසිද්ධිය සඳහා මතුද 2500 වර්ෂයක් නිර්මලව පවත්නාසේ සැලසූ සේක. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට 40 වසක්ද මීත්‍රිගල නිස්සාරණ වන සෙනසුනට 25 වසක්ද පිරිනැමීමෙන් එපමණ දීර්ඝ කාලයක් ත්‍රිවිධ ශාසන සම්පත්තියෙන් උදාර සේවයක් සලසා තමන් වහන්සේගේ 91 වර්ෂයේහි අපවත් වී වදාළහ. අතිපූජ්‍ය ජිනවංශ මහයිස්තවීරයන් වහන්සේ අති උදාර ශාසන භක්තියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ආරම්භ කළ ශ්‍රේෂ්ඨ ශාසන සේවය රත්නත්‍ර ආශිර්වාදයෙන් සාර්ථක වීමේ නිරාමිස ප්‍රීතියෙන් හා පූජ්‍ය නායවින්නේ අරියධම්ම ස්ථවීරයන් වහන්සේ වැනි ත්‍රිවිධ ශාසන භාරධාරී ශිෂ්‍ය රත්නය ඇතුළු ශත සංඛ්‍යාත ශිෂ්‍ය අන්තේවාසික සම්පත්තීන්ගෙන් සැනසීම් භාග්‍ය උන්වහන්සේට හිමිවිය. මාහිමි දිනපොතෙන් ප්‍රසිද්ධිය ලබා ගැනීම සිතින්ගෙන හොඳ ප්‍රතිපත්ති දැරීම ධර්ම සාකච්ඡා හා ප්‍රශ්න විචාරණ විසර්ජනයන් පැවැත්වීම පුහු වැඩසේ මට වැටහෙයි. මෙයින් පුද්ගලයන්ගේ තත්ත්වය පහත් වැටෙන්නේ පටන්ගත් ප්‍රතිපත්තියත් සමගය. ලාභ සත්කාර සිලෝකයන් නින්දනීයවත්වයෙන් බුදුපියාණන් වහන්සේ විසින් හෙලා දක්නා ලද්දේ ඇතුළතින් ඇති මේ නරක පැත්ත නිසාමය. ලාභ සත්කාර සිලෝක යන මේ කොටස් ළඟා වන්නේ පිරිසිදු ගුණයට ඇති අනිවාර්ය සම්බන්ධය හේතු කොටගෙනය. එහෙත් ඒවායේ ස්ථිරසාරත්වයක් ගණන් ගත්තෝ පිරිහුණ බුද්ධ කාලයේම බොහෝ උසස් ප්‍රතිපත්ති පෙන්නාගෙන සිටි කොතරම් දෙනා හදිසියේ පිරිහි ගියාහුද? මේ 1982 අප්‍රේල් 8 වන දින මේ කාලයේ තුල භාවනාවේ යෙදෙන්නන්ගේ පහසු විහරණය සඳහා දුකසේ කුණු ශුද්ධ කෙලෙමි. උපකරණ සැපයීම 1968 දෙසැම්බර් 28 දිනදී. මාහිමි දිනපොතෙන් 1978 නොවැම්බර් 13 වන දින ධර්මයේ කෙරෙහි සැලකිල්ල දක්වන තරමටම ධර්මයේ ඒ පුද්ගලයාට සැලකිලි දක්වන සැටි පෙනේ. ධර්මයෙන් ලබාගත හැකි ශක්තිය උසස් එකකි. එය ඊටා පිරිසිදුය. ධර්ම ශක්තිය ලබා ගැනීමට පුද්ගලයා දැහැමි විය යුතුය. හිස මත නොයෙක් කුණුකන්දල් වැඩි දියුණුවක් කර ගැනීමට ධර්මෙහි ශක්තිය ලබා ගැනීමට මහන්සි ගැනීම මේ අනුව මහ මෝඩකමක් බව තේරුම් ගත මනාය. 1962 හයවන මාස 24 අපරිග්‍රහත්වය නිතර සිතට නගාගත යුතු උසස්ම ගුණයකි. තමාගෙන් පිහිට ලබන්නෝද, තමන් පිහිට බලාපොරොත්තු වන්නෝද, තමාගේ පිළිත් දැඟුම් ලැබිය යුතු අවිඥානක සවිඥානක දේද පරිග්‍රහයට ඇතුළත් වෙති. මේවායින් සිත නිදහස් කර ගැනීම චිත්ත පාරිශුද්ධියේ උසස්ම මාර්ගය බව සලකනු. 1971 හයවන මාස 15 වන දින දැන් ඇති දේ පාවිච්චි කරන්න, දැන් සිටින තැනින් පටන් ගන්න. මේ කියුම්වල ඇතුල් පැත්ත ඉතා ගැඹුරුය. කලියුතු වැඩ ගැන සිත සිතා සිටීම නොව එහි යෙදීම ඔබේ කෘත්‍ය විය යුතුය. එයට කාලය ගැන සොයමින් ඉන්න ඕනෙකමක් නැත. ධීර වීර අදහසකි. 1961 අප්‍රේල් 1 දින ජීවිතය පවත්වා ගැනීම නම් කර්මාදියෙන් නොකඩව ලැබෙන අනුබලයමයි. යම් විටක අනුබල කොටස කඩවී නම් ජීවිතයද කඩවී ගොස් ඇත. එහෙත් ජීවිතයට මෙයට වඩා අචින් චින්නා අවිච්චි අවිච්චින්න ආධාරකයෝ තිදෙනෙක් වන්නාහ. සීලය, සමාධිය, ප්‍රඥාව යන තුනයි. මේහා නිතර ලියලමින් පවත්නා ජීවිතය ඉතා උසස් එකක් වන්නේය. මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ සිංහල අංශයේ සංස්කාරක බම්බලපිටියේ වජිරාරාමාධිකාරී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය පියදස්සී මාහිමිපාණන් වහන්සේ විසිනි. ජීවිතයක අගය මිනිය යුත්තේ ජීවත්ව සිටි කාලය ප්‍රමාණය දෙස බැලීමෙන්ම නොවේ. ජීවිතය ගෙවුණේ කෙසේද යන්න විග්‍රහ කොට විමසා බැලීමෙනි. අවුරුදු සියයක් වුවද නිකම්ම පොළොවට ඉසිලිය නොහෙන බරක් ව ගෙවන ජීවිතයෙන් කවර වැඩක්ද? එක් දිනක් නමුත් තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් වැඩක් වන අයුරු ගෙවුණු දැහැමි දිවිපේත අහෝ කොතරම් උදාරද, උතුම්ද? මෙසේ බලන කල අවුරුදු 90ක් ආයු වැළඳ, අවුරුදු 75ක් නිර්මල පැවිදි ජීවිතයක් ගත කළ අතිපූජ්‍ය මාතර ඥානාරාම මහෝපාද්‍ය සංඝ පීතෘන් වහන්සේ ජීවිතයේ රන්රුවන් මුතුමැණික් වලට වඩා වටිනා ඉතා අගනා උසස් උතුම් ජීවිතයක් බව සක්සුදක්සේ දැකිය හැක. මේ මාහිමිපාණන් මා පළමුවන වරට දැකගත්තේ උන්වහන්සේ අධිපතිකම් කළ මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදීය. මා සිත්ගත්තේ උන්වහන්සේගේ ආරෝහ පරිණාහ තවුස් ගති පිළිබිඹු කළ සිරුනම නොවේ. ඒ මාහිමිපාණන් තුළ බැසගෙන තිබුණු සිව් බඹ විහරණ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්කා යන උතුම් පැවතුම්ය. මෛත්‍රිය ඇතිතන වෛරය, ක්‍රෝධය, ව්‍යාපාදය කොහින්ද? කරුණාව ඇතිතන හිංසාව, අකරුණාව, අසත්පුරුෂකම් කොහින්ද? මුදිතාව ඇතිතන ඊර්ෂ්‍යාව, අරතිය කොහින්ද? උපේක්ෂා ගුණය ඇතිතන අනුරෝධ, විරෝධ එනම් අලීම් ගැටීම් කොහින්ද? උන්වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රෙහි එන අනිදස්සිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීයති. අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීයති යන වෛරාග්‍ය ගුණය දියුණු පවණු කළ උතුම් යෝගාවචරයකි. බුදුගුණ මුත් තෙපුල් මෙත් බාහවුන් මුත්සිත් නොවේවා කොතනෙක් හීදු පරවැඩ මුත් පියෝමා. මොහොතක්වත් මාගේ වචනය බුදුගුණයෙන් තොර නොවේවා. මොහොතකවත් මාගේ සිත මෛත්‍රී භාවනාවෙන් තොර නොවේවා. මොහොතකවත් මාගේ ක්‍රියා ලොවට යහපත කිරීමෙන් තොර නොවේවා යැයි ගුරුලුගෝමි මහ පඬිතුමන් අමාවතුර නම් අනගි බණපතෙහි යම් පැතුමක් කළාහු නම් ඒ උතුම් පැතුම වත්මන් කළ අනුගමනය කළවුන් අතර ඥානාරාම මහෝපාදී මාහිමිපාණන් හට ලැබුණේ උසස්ම තැනකි. අජරං ජීරමානේන තප්පමානේන නිබ්බුතින් නිම්මිසං පරමං සන්තින් යෝගක්කේමං අනුත්තරං. දිරා යන මේ ජීවිතය නොදිරෙන නිවනටත්, දැවෙන තැවෙන මේ ජීවිතය නොදැවෙන පරම ශාන්ත වූ යෝගක්ෂේම වූ නිරුපද්‍රීත වූ අනුත්තර වූ නිවනටත් පිරිවටන් නෙමි. මාරු කරගන්නෙමි. සුප්පිය තෙරුන් වහන්සේගේ තේර ගාථාව. මාහිමි දිනපොතෙන් 1962 මාර්තු 11. උත්සාහයක් නොකඩව කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ආශ්චර්යජනකය. එහි උසස් මානසික බලයක් තිබේ.